හැබැයි කඩාකප්පල්ලුත් වෙළඳ ව්‍යාපාර ප්‍රතිඵල නෑ. ඒ වගේ තමයි මහණකම. දැන් ගිහි ජීවිතයේ ගත කරන එක බුදුරජාණන් වහන්සේ උපමා කළේ මොනවටද? ගොවිතැන වගේ කියලා. පැවිදි ජීවිතය ගැන උපමා කළේ මොකක් වගේද? වෙළඳ ව්‍යාපාර වගේ කිව්වා. ඒකට එච්චර මහන්සිය නැතුව පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. හැබැයි කඩාකප්පල්ලුනොත් ප්‍රතිඵල ඒ නෑ. ඒ වගේ තමයි කිව්වා මේ මහණකම. මහණකම පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් වැඩ කටයුතු අඩුයි. බොහෝ කරදර කම්කටොළුත් අඩුයි. හැබැයි ඒ පැවිදි මාර්ගයේ කඩාකප්පල් කරගත්තොත් ප්‍රතිඵල නෑ. සමහර වෙලෙහිලඳාම් තියෙනවා පුංචියට පටන් ගන්නවා. එච්චර මහන්සියක් නෑ. පොඩියට පටන් ගන්නවා, ඒ කටයුතු කරගෙන යනවා. කඩාකප්පල් වුණේ නැතුව මේක දියුණු වේගන දියුණු වේගන આવොත් මොකද වෙන්නේ? මහා ප්‍රතිඵල තියෙනවා. පැවිද්දත් ඒ වගේ කිව්වා. එච්චර මහන්සියක් ගන්න ඕනේ, දාඩිය මුගුරු දාගෙන වගුරු වගන්න ඕනේ. ඒක පිළිවිලකට කරනවා නම් කඩාකප්පල් වෙන්නේ නැතුව මහා ඵලයි කිව්වා. එතකොට මේ සුබ බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි ඒ වුණාට මේ කුසල් දහම් දියුණු කරගන්න අපිට උගන්වලා තියෙන්නේ මේ බමුණෝ කරුණු පහක් ඇති කරගන්න ඕනි කියලයි. කරුණු කීයක්ද? පහක් ඇති කරගන්න ඕනි කියලයි. බුදුරජාණන් වහන්සේ අහනවා තරුණයාගෙන්, අහනවා තරුණය, ඒ බ්‍රාහ්මණයන් විසින් මේ කුසල් දහම් දියුණු කරගන්න ඔය කියනා වූ කරුණු පහ මොකද්ද? කුසල් දහම් දියුණු කරගන්න උපකාර කරන කරුණු පහ මොනවද? බුදුරජාණන් වහන්සේ අර සුබගෙන් කියන ඔයාට කරදරයක් නැත්තම් මට ඒක කියන්න. බුදුරජාණන් වහන්සේට මෙයා කියන බවත් ගෞතමයන් වහන්සේ කුසල් දහම් දියුණු කරගන්න පින් දියුණු කරගන්න තියෙන පළමුවෙනි කාරණේ තමයි සත්‍ය. දැන් මේ මොන ධර්මද මේ කියන්නේ? බ්‍රාහ්මණිය උගන්වන එක. බ්‍රාහ්මණිය උගන්වන කුසල් දහම් දියුණු කරගන්න තියෙන පළවෙනි කරුණ මොකද්ද? සත්‍යය. ඊළඟට කුසල් දහම් දියුණු කරගන්න තියෙන දෙවෙනි කරුණ උගන්වනවා. දෙවෙනි කරුණ තමයි තපස. මොකද දෙවෙනි කරුණ? තපස. කුසල් දහම් දියුණු කරගන්න තියෙන තුන්වෙනි කරුණ උගන්වනවා. තුන්වෙනි කරුණ තමයි බ්‍රහ්මචර්ය ජීවිතය. කුසල් දහම් දියුණු කරගන්න තියෙන හතරවෙනි කරුණ උගන්වනවා. හතරවෙනි කරුණ තමයි වේද මන්ත්‍ර ඉගෙන ගැනීම. කුසල් දහම් දියුණු කරගන්න තියෙන පස්වෙනි කරුණ හැටියට උගන්වනවා දන් දීම. එතකොට මේ බමුණ උගන්වලා තියෙනවා ඒ කාලේ සමාජයේට කරුණු පහක් දියුණු කරගන්න කියලා. මොනවද? සත්‍යය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ ඉගෙන ගැනීම, දන් දීම. ඉතින් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මේවා තමයි ඇති කරගන්න කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය, ඔය පහ ගැන අවබෝධයෙන්ම විස්තර කරන, ඒ කරුණු පහ ගැන අවබෝධයෙන්ම විස්තර කරන, ඒක අත්දැකීමක් හැටියට සාක්ෂාත් කරලා ප්‍රත්‍යක්ෂ කරලා මම මේක අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ කළේ කියන්නේ කියලා එක බමුණෙක් ඉන්නවද? අවබෝධයෙන්ම විස්තර කරන එක බමුණෙක් ඉන්නවද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා ස්වාමීනි ඒගන්න මම දන්නේ නැහැ. එහෙමනම් ඒ බමුණන්ගේ හත්මුතු පරම්පරාවේ අසවල් එක්කෙනා මේක අවබෝධ කරලා අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ දැනුමින්මයි මේ කියලා දෙන්නේ කියලා මේ හත්මුතු පරම්පරාවේ එක්කෙනෙක් ඉන්නවද? කියන ස්වාමීනි හත්මුතු පරම්පරාවේවත් අවබෝධයෙන්ම මේවා කියනවා කියන කාරණේ නම් අපි දන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යනවා තරුණය, එහෙමනම් ඔය වේද මන්ත්‍ර හදාපු පුද්ගලයෝ ඉන්නවා. ඒ වේද මන්ත්‍ර හදාපු පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ 10ගේ නම් කියනවා. අට්ටක, වාමක, වාමදේව, විස්සාමිත්ත, යමතග්ගි, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු. මේ 10 දෙනාගෙන් හදපු දේවල් තමයි මේ පාඩම් කරගෙන එන්නේ. ඒවා තමයි මේ පාඩම් කර කර ආයායමත් දොඩන්නේ. ඉතින් ඒගොල්ලවත් මේවා කියලා තියෙනවද? අපි මේවා ප්‍රත්‍යක්ෂ අවබෝධ වුණේ මේ කියන්නේ. අනේ ස්වාමීනි ඒක ගැන මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් තරුණේ මේ හරි වැඩක් නෙව. එක වමුණෙක්වත් නැහැ මේ කාරණේ ප්‍රත්‍යක්ෂවම කියනවා කියලා දන්න කෙනෙක්. හාත්මුතු පරම්පරාවෙවත් නැහැ ප්‍රත්‍යක්ෂ වශයෙන් ওই කාරණේ

පංචකාම ගුණ තියෙනවා. ඒ තමයි ඇහෙන් දකින ප්‍රේමනාප රූප, කණෙන් අසන ප්‍රේමනාප ශබ්ද, නාසයෙන් දැනගන්න ප්‍රේමනාප ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රේමනාප රස, කයට දැනෙන ප්‍රේමනාප පහස කියලා පහ තියෙනවා. ඔය පුද්ගලයා ඔය පහ තුල ඉන්නේ. කවුද මේ පුද්ගලයා? පොක්කර සාති ඔය පහ තුල ඉන්නේ. පංචකාම ගුණයෙන් බැහිච්ච, පංචකාම ගුණේ බසගත් සිත් ඇති, පංචකාම ගුණයෙන්ම සතුටුවේ ඉන්න, පංචකාම ගුණයෙන්ම ආස්වාදයක් ලබන ඔය පුද්ගලයාට නම් මිනිස් ස්වභාවය ඉක්මවා ගිය දෙයක් දබා ගන්නට නම් හම්බ වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි ලස්සන කතාවක්, මේ වගේ කතාවක් මම මේ පැහැදිලිව මේ බලන්න හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. දැන් කියනවා තරුණයේ බලන්න ගින්දර ගැන. ගින්දර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තනකොළ, රොඩු, ලී ආදී එකතු කොල්ලා උපදවන ගින්න. අනිත් එක තමයි ඒවයින් තොරව තියෙන ගින්න. බුදුරජාණන් වහන්සේ අහනවා මේ ගිනි දෙකෙන් නියම විදියට පිරිසිදු බබලන්නේ කෝකද? තනකොළ ආදියෙන් හටගන්න ගින්නද, ඒවයින් තොරව උපද්දවන ගින්නද? ඒවයින් තොරව උපද්දවන ගින්නයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය කවදාවත් තනකොළ ආදීන් හටගන්න ගින්නකින් තොරව ගින්නක් ඉර්ධිමත් කෙනෙකුට ඇර වෙන කෙනෙකුට උපද්දවන්න බෑ. මට මේක කිව්ව මතක් වුණේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා මහක කියලා. මහක මේ වගේ පායන කාලෙක මච්චිකාසණ්ඩ කියන ගමේ චිත්ත කියලා ගෘහපතියෙක් අනාගාමි උපාසක කෙනෙක් වාසය කළා. ඉතින් දාන දෙන්න භික්ෂුන් වහන්සේලාව දානට වඩම්මගෙන ගියා. දැන් ගිනි කට්ට අවුව. මේ අවුවේ මේ භික්ෂුන් වහන්සේලා දැන් එනවා සිරප්පුත් නැති වැලි රත් වෙලානේ අවුවට. වැලි රත් වෙලා. දැන් මහතෙරුන් වහන්සේලා නිකන් උඩ පැන පැන වගේ යන්නේ දැන් රස්නි වැඩි. ඉතින් මේ පිටිපස්සෙන් යන පොඩි හාමුදුරු කෙනෙක් මහක. උන්වහන්සේ අහනවා අර ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි අවු සැරයි නේද? පුඩි නම අවු නම් හරි සැරයි කියලා. ස්වාමීනි වැල්ල රත් වෙලා නේද? ස්වාමීනි වැල්ල රත් වෙලා. ස්වාමීනි මං අවුව මේ නැති කළා දාන්නද කියලා ඇහුවා. බොහොම හොඳයි කිව්වා. අමේ වැල්ලේ රස්නි අඩු කළා දාන්නද කියලා ඇහුවා. බොහොම හොඳයි කිව්වා. වැහි බිඳු එකක් දෙකක් වැටෙන්නේ සලස්සන්නද කියලා ඇහුවා. බොහොම හොඳයි කිව්වා. ඒ මොහොතේ ටිකක් වෙලා යනකොට අවුව නැහැ. බලාකුලක් ඇවිල්ලා ඇවිල්ලා ගියා. පොළොව සිසිල්ුණා. වැහි බිඳු එකක් දෙකක් වැටෙනවා. දැන් ඉතින් ඔන්න විහාරෙට කුටි වලට වැඩි එකක් ගියා. එකක් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශංසා කළා. ප්‍රශංසා කළේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා මහක ඔබ පොඩි නමක් වෙලා බොහෝම උපස්ථානයක් මේ කළේ. බොහෝම හොඳයි කියලා පින් දීලා කුටි වලට වැඩියා. දැන් චිත්ත ගෘහපතියට ආසා හිතුණා මේ ස්වාමීන් වහන්සේගෙන් තවත් මොනවා හරි ප්‍රාතිහාර්යයක් බලන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේව කුටියට ඇරලවන්න ගියා. ගිහිල්ලා චිත්ත ගෘහපතියා කියනවා අනේ ස්වාමීනි මට ඉර්ධි ප්‍රාතිහාර්යක් පෙන්වනවාද? හොඳයි කිව්වා. චිත්ත ගෘහපතිය පරෝගන හිටිය සුදු සලුව. කිව්වා එහෙනම් උපාසක මහත්තයා මම දැන් කුටියට යන්නම්. මං කුටියට ගිහලා දොර වහගත්තාම ඔබ ওই සලුව මේ මිදුලේ තියන්න, මිදුලේ සලුව දිග අරින්න කිව්වා. දිග ඇරියා. අර තනකොළ ටිකක් තියෙන අර වේලිච්ච තනකොළ ටික අරගෙන ඇවිල්ලා මේ සලුවට ගොඩක් ගහන්න කිව්වා. ගොඩක් ගැහුවා. දැන් බිම සුදු සලුව එලලා ගොඩක් ගැහුවා. ස්වාමින් වහන්සේ කුටිය ඇතුළට ගියා. දොර ලොක් කරගත්තා. ටිකක් වෙලා යනකොට හීන් ගිනි දෙල්ලක් එනවා යතුරු සුදුරින්. දොරේ ලොක් එකේ යතුරු සිදුර තියෙන්නේ. ඒකෙන් හීන් ගිනි දෙල්ලක් එනවා අර සලු උඩ තියෙන පිදුරු කොටට. ඇවිල්ලා එකපාරට ගිනි ඇවිලුණා එක. ගිනි ඇවිල්ලා ඉවර වුණා. සුදුරෙද්දට මුකුත් වෙලා නැහැ. ඊට පස්සේ චිත්ත ගෘහපතිය මේ සුදුරෙද්ද ගසනවා. ස්වාමීන් වහන්සේ දුර අරගෙන ආවා එළියට. ඇවිල්ලා hina වුණා. hina වෙලා උපාසක මහත්තයා ඇද්ද දැන් කියලා ඇහුවා. අනේ ස්වාමීනි බොහෝම ඇති. ඔබ වහන්සේ බොහෝ කාලයක් මේ මච්චිකාසණ්ඩ කියන ගමේ වැඩ ඉන්නේ. ඔබ වහන්සේට බොහෝ කාලයක් ඔබ වහන්සේ වැඩ ඉන්න එක මම උපස්ථාන කරනවා. මේ අද අපි පරිවර්තනය කළ මේව කරපු සංයුතනිකයි පොතේ තියෙනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ හිදාම පාසියුරු කුටියස් කළා පාත්‍රෙත් තරම් පිටක් වෙලා ගියා. කවදාවත් දැක්කේ නැහැ. බලන්න ලාභ සත්කාර අතාරින්න තාලේ රහතන් වහන්සේ ළමක්. එතකොට මේ ඉර්ධිමතුන්ට කරන්න පුළුවන් එකක් මම මේ මේක කිව්වා මතක් වුණේ මට ඒක. ඉතින් කිව්වා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය මේ ඉර්ධිමතුන්ගේ විශයක් කියනවා ඒක. ඊට පස්සේ කියනවා තරුණය ඊටත් වඩා මේක මේ වගේ එකක් කියනවා තරුණය මේ ලෝකේ තියෙන ප්‍රීති දෙකක් සතුටු දෙකක්. සතුටු දෙක අතරේ මේ පංචකාම ගුණ රූප බලලා ශබ්ද අහලා ගඳ සුවඳ ආග්‍රහණය කරලා රසවත් කෑම කාලා එතකොට මේක අහගන්න මේ හොඳ කාරණාව. ඇහෙන් රූප බලලා කණෙන් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණය කළා දිවෙන් කෑම කාලා රසවත් කෑම කාලා කායට ස්පර්ශය ලැබලා සතුටක් විඳිනවනේ ලෝකයා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කියන තරුණයේ ඒ සතුට හරියට මේ දර කෑලි ඔක්කොම එකතු කරලා උපද්දවන ගින්න වගේ කියලා. ඒ සතුට. ඊට පස්සේ කියනවා තරුණය මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච මේ සිත සමාධිමත් කිරීමෙන් උපද්දවන සතුට තනකොළ රුඩු නැති ගින්න වගේ කියනවා. සිත සමාධිමත් කිරීමෙන් ඇතිවන සතුට තනකොළ රුඩු වලින් උපද්දවන ගින්න වගේ නෙවෙයි, තනකොළ රුඩු රහිත වූ පිරිසිදු දිලිසෙන ගින්න වගේ කියනවා අර සතුට කියලා කියන බුදුරජාණන් වහන්සේ කියනවා තරුණය ආංගේ ප්‍රීතිය කාමෙන් වෙන් වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච අන්නේ ප්‍රීතිය විතක්ක විචාර ප්‍රීතිසුඛ එකක් ඒකග්ගතාවයෙන් යුතු පළවෙනි ධ්‍යානෙ තියෙනවා කියනවා. ඒ ප්‍රීතිය තියෙනවා දෙවෙනි ධ්‍යානෙ. ඒ වගේම තුන්වෙනි ධ්‍යානෙ ප්‍රීතිය සතුට ඇති කර ගන්න පුළුවන්. සතරවන ධ්‍යානයේ හිතේ සන්තෝෂය ඇති කර ගන්න පුළුවන්. ඒ සන්තෝෂය අර ගොරෝසු සන්තෝෂයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අහනවා සුභ කියන තරුණයාගෙන්, තරුණය මේ බ්‍රාහ්මණයන් මේ පින්කම් කිරීමට උවමනා කරන මහත්ඵල වෙන්න උවමනා කරන කරුණු පහක් කිව්වා. සත්‍යය, තපස, බ්‍රහ්මචර්යය, වේද පාඨ අධ්‍යයන කිරීම, ත්‍යාග. මේ පහෙන් මේකින් ප්‍රධානම දේ හැටියට ඒ බ්‍රාහ්මණය උගන්වන්නේ මොකද්ද කියලා ඒවා. ඉතින් මෙයා කියනවා ස්වාමීනි මේ බ්‍රාහ්මණය උගන්වන්නේ මේක ප්‍රධානම දේ හැටියට ත්‍යාගේ, දන් දීම. බුදුරජාණන් වහන්සේ කියන ඒ වුණාට තරුණය දැන් බ්‍රාහ්මණයන්ගේ දානයකට ඔන්න බමුණු දෙන්නකට ආරාධනා කරන බමුණන්ට ඔන්න බ්‍රාහ්මණය දානෙ වළඳන්න කියලා ගෙදරකට එනවා. ආවට පස්සේ එක බමුණෙක් කල්පනා කරනවා මේකේ මට තමයි ලැබෙන්න ඕනේ හොඳම කොටස. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම කෑම ටික. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම බීම ටික. මට තමයි ලැබෙන්න ඕනේ මේකේ තියෙන හොඳම පළතුරු ටික කියලා කල්පනා කර කර ඉන්නවා. ඉන්නකොට ඒක යාට ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙනවා වෙන එක්කෙනෙකුට. ලැබෙනකොට මොකද වෙන්නේ? අරයාගේ හිතට සතුටක් ඇති වෙන්නේ නෑ. එයාගේ හිතට ඇති වෙන්නේ අමනාපයක්. එයා කිපෙනවා. බුදුරජාණන් වහන්සේ ආනාර තරුණයාගේ බ්‍රාහ්මණය එතකොට කිපුණොත් අසතුටු වුණොත් එතකොට එබඳු දානයක විපාක හැටියට බ්‍රාහ්මණයන් මොකද්ද කියන්නේ? ඉතින් කියනවා ස්වාමීනි අනේ බ්‍රාහ්මණුයි දාන දෙන්නේ නම් මේ එක එක්කෙනාව කීంతి ගස්සන හිතලා නෙවෙයි. දාන දෙන්නේ බ්‍රාහ්මණය අනුකම්පාවෙන්. අනුකම්පාවෙනුයි දාන දෙන්නේ. එහෙනම් කියන එහෙනම් මේ පින්කම් වලට වැදගත් වෙන්නේ දැන් ඔබ කිව්ව වැදගත් වෙන්නේ පින්කම් වලට දාන කියලා. නමුත් දැන් එහෙනම් දැන් බැලින්නම් පින්කම් වලට වැදගත් වෙන්නේ දානේ නෙවෙයිනි. මොකද්ද? අනුකම්පාවනි. බුදුරජාණන් වහන්සේ කියන එහෙනම් පින්කම් වලට වැදගත් වෙන්නේ හයවෙනි කාරණේ. එහෙනම් දැන් ඔබ කිව්ව කරුණු පහයි. සත්‍ය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ හැදෑරීම, දානෙ, ත්‍යාග කියලා. දැන් ත්‍යාගයටත් වඩා මේකේ මුලයි කිව්වා අනුකම්පාව. එහෙනම් මේක හයවෙනි කාරණේ වෙන්න ඉපෑ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි එහෙනම් බ්‍රාහ්මණය ඔය කියන කරුණු පහම ගම්මු. මොකද්ද ඒ කරුණු පහ? සත්‍යය, තපස, බ්‍රහ්මචර්ය, වේද පාඨ අධ්‍යයනය, ත්‍යාගය. දැන් කියන්නේ එහෙනම් මේ පහ වැඩිපුර තියෙන්නේ ගිහියන් තුලද බහුල වශයෙන් තියෙන්නේ පැවිද්දන් තුලද කියලා මේ බුදුරජාණන් වහන්සේ ඇහුවා.

එතකොට අපි කවුද හොයාගන්නේ? සිල්ලතුන් වහන්සේලා. එතකොට සිල්ලතුන් වහන්සේලාට දීම තුල ඒ ලබා ගන්න පිරිසේ සීලයෙන් යුක්ත නම්, සම්මාදිට්ඨියෙන් යුක්ත නම්, ගුණයෙන් යුක්ත නම්, ඒ දානි දුන්නේ සැනින් පිනක් උපදින්නේ නැද්ද? පිනක් උපදිනවා. ඒ උපන්න පින අරගලන්ට අනුමෝදන් කරන්න බැරිද? පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඔක්කොටම මුල වෙන්නේ සිත. වෛර නැති, තරහ නැති, මෛත්‍රිය වැඩුණු සිත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මේ සිතම තමයි මේක දී ප්‍රධාන. දැන් මෙයාගේ බලන්නේ සුබ තරුණයා ටික ටික ධර්මයෙන් ලස්සන. ඊට පස්සේ මෙයාට එක පාට මතක් වුණා සිත ගැන. මතක් වෙලා කියනවා මේ සිත දිනු කරපු අය ගැන. ස්වාමීනි මං අහලා තිනවා ඔබ වහන්සේ දන්නවා කියලා බ්‍රහ්ම ලෝකේ උපදින මාවත. බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් ක්‍රමී ඔබ වහන්සේ දන්නවා කියලා මං අහලා තිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා තරුණය මේ නලකාර කියන ගම ළඟද තියෙන්නේ ඈතද? ඉතින් කියනවා ස්වාමීනි මේ නලකාර කියන ගම තියෙන්නේ මේ ළඟ. මේ ළඟම තියෙන ගම කියනවා. ඉතින් කියනවා තරුණය මේ ওই නලකාර ගමේ පුද්ගලෙක් ওই ගමේම ඉපදිලා ඒ ගමේම වයසට ගිහිල්ලා ගමේම වැඩිලා ඉන්නවා. එතන මේ පුද්ගලයාගෙන් කවුරුරි ඇහුවොත් නලකාර ගමට යන පාර එයාගේ දිව පැටලෙයිද කියලා ඇහුවා. දිව පැටලෙයිද? නෑ. වටපිට බල බල කෙන්දිරිගායිද? නෑ. එයාට මොකක්ද ඇති වෙන්නේ? ඉතා පහසුවෙන් එයාට මාර්ගය කියලා දෙන්න පුළුවන්. එයාට කිසි පැටලෙවිලා ප්‍රමාදයක් ඇති වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා තරුණේ ඒ නලකාර ගමේ ඉපදිච්ච පුද්ගලයාට ඒ ගමේ තියෙන පාරවල් තුවල් ගැන කිසි අතරමංගීමක් නෑ. හැබැයි ඒ පුද්ගලයාට වුණත් යම් වෙලාවක අතරමං වෙන්න පැට වචන පැටලෙන්න ඉඩ තියෙනවා. කියා ගන්න බැරුව යන්න ඉඩ තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේට එහෙමවත් පැටලෙවිල්ලක් වෙන්නේ නැහැ කිව්වා. බඹලෝ ගැන කියනවා තථාගතයන් වහන්සේට බ්‍රහ්ම ලෝකයේ ගැන බ්‍රහ්ම ලෝකයට යන පාර ගැන කිසි අවුලක් නැහැ කියනවා. මොදෙර දන්නවා කියන තරුණේ මම දන්නවා මම බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් ගැන මම දන්නවා. බ්‍රහ්ම ලෝකේ ගැන දන්නවා. බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය ගැන දන්නවා. ඊර්වසිකින් අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මට බ්‍රහ්ම ලෝකයට යන්න මාර්ගය කියා දෙන්න. එහෙනම් බලන්නකෝ මේ ඒකාලීටි මිනිස්සු මේ අපිට වඩා හරි දියුණු වෙන්නේ නේ. දැන් කාලේ දිව්‍ය ලෝක ගැන කිව්වම බයිනවා මිනිස්සු. මොන දිව්‍ය ලෝකද කියලා අහනවා. කොහේ යන්නද කියලා නෝවා. ආය ආයමත් මෙහෙ එන්න කියනවා. බලන්නේ කොයිතරම් වෙනසක්ද කියලා මේක. අනේ ස්වාමීනි මට බඹලු යන්න පාර එහෙනම් කියන්නේ කියනවා. එතකොට එහෙනම් මේ සුබ කියන තරුණයා ගිහි ගෙදර හිටියට එයා කැමති මරණින් මැත්තේ කොහේ යන්නද? බඹලු යන්නනේ. අපිට ලංකාවෙන් කී දෙනෙක් හොයා ගන්න පුළුවන් දේවගේ මත තියෙන. කොච්චර අඩුද? අපේ අය මොනවද කියන්නේ? අපේ අය කියන්නේ මම මේ ඉඩකඩන් වතු පිටි වැව්වේ. දාලා යන්න නෙවෙයි. මම මේ මහන්සි වෙලා මේ ගොඩ නැගිලි හැදිවේ. අත්තරින්න නම් නෙමෙයි බලාපල්ලා මම මලත් ආපහු එනවා. එතකොට බලන්න මේ අවබෝධයෙන් යුක්තයිද අවබෝධයෙන් තොරයිද? අවබෝධයෙන් තොරයි. ලාමකයිද ශ්‍රේෂ්ඨයිද? ලාමකයි. ආදීනව දකින්න කෙනෙක්ද ආදීනව නොදකින්න කෙනෙක්ද? ආදීනව නොදකින්න කෙනේ. සාර්ථක කරගනීද අසාර්ථක කරගනීද? අසාර්ථකයි. ඇයි හැමතිස්සෙම හිතේ තියෙන්නේ මොකද්ද? මේව මං හදපු දේවල්. මම මේ වැව්වේ. මමයි මේ වතුර දෑවේ. මමයි මේවා මෙව කළේ. මමයි මේ ගඩොල් කැපුවේ. මමයි ගඩොල් බැන්දේ. මෙහෙම කීක ඉඳලා කියනවා මේවා මං කළේ දාලා යන්න නෙවෙයි. බලන්න ඊට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියලා මේ මිනිස්සයා. මෙයා කියනවා නේ ස්වාමීනි මට එහෙනම් කියා දෙන්න බඹලොවට යන්න. බලන්න කොයිතරම් මේ වගේ අය තමයි මේකින් ඉක්මනට මේ ජීවිත අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් තරුණිය අහගන්න මං කියා දෙන්නම් කියනවා බඹලොවට යන්න. ඔන්න දැන් බලන්න දිව්‍ය ලෝක යන කෙනෙකුට අපි දන්නා විස්තරේ හොඳට තිසරණේ පිහිටලා පංචශීලිය ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව සිල්වත් වෙලා දන් දෙනවනම්, බණ භාවනා කරනවනම්, ධර්මයේ හැසිරෙනවනම් එයා මරණින් මත්තේ දිවියෙන් අතරට යනවාමයි. එතනින් බඹලුවට යන්නත් මෙන්න මාර්ගය තියෙනවා. කොහොමද බඹලුව යන කෙනෙකුට? කියනවා පින්වත් තරුණේ මෙන්න මෙහිමයි බඹලුව යන්නේ. තරුණය බඹලුව යන්නේ මෙහිමයි. කොහොමද? භික්ෂුව මෛත්‍රී සිතක් ඇති කර ගන්නවා. ඉස්සෙල්ලා මොකක්ද ඇති කරගන්නේ? මෛත්‍රී සිතක්. මෛත්‍රී සිත ඇති කර ගන්නවා වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා, සාන්ත සුවේට පත් විත්වා කියලා මෛත්‍රී සිතක් ඇති කර ගන්නවා. ඇති කරගෙන එක දිශාවකට පතුරු වුණා ඉස්සල්ලාම. දිශාවකට අපි ගත්තොත් ඔන්න, ඔව් තමන් දිසා කියලා කියන්නේ පැති. දැන් සාමාන්‍ය මේ ලෝකයේ අපි පැති කියන පැති 10ක් තියෙනවා කියලා. මොකක්ද මේ පැති 10? උතුර, උතුරු අනු දිසාව, නැගෙනහිර, නැගෙනහිර අනු දිසාව, දකුණ, දකුණු අනු දිසාව, බටහිර, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව. එතකොට මේක තමයි දස දිසා. ඉතින් මේ දස දිසාවේ එක එක දිසාවන් තෝරගෙන කෙලවරක් නැහැ මේ දිසාවේ. දැන් මේ උතුරට ගියන් පස්සේ උතුරේ දිසාවේ කෙලවරක් නැහැ. දැන් පොළොව නෙමෙයි අල්ලන්නේ අපි, දිසාව අල්ලන්නේ. කෙලවරක් නැති පැත්තක් සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දිසාවට කොහොමද මේක කරන්නේ? ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න ශක්තිමත් පුරුෂයෙක් හක්ගෙඩියක් අතට ගන්නවා. හක්ගෙඩියක් අරගෙන උතුරු දිසාවට බලාගෙන පිඹිනවා. එතකොට මේ හක් පිඹින ශබ්ද යන්නේ කොයි පැත්තටද? උතුරු දිසාවට. ඊට පස්සේ උතුරු අනු දිසාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්ද යන්නේ කොයි පැත්තටද? උතුරු අනු දිසාවට. ඊට පස්සේ නැගෙනහිර පැත්තට හැරිලා පිඹිනවා. එතකොට ශබ්ද යන්නේ කොයි පැත්තටද? නැගෙනහිර දිසාවට. නැගෙනහිර අනු දිසාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්ද යන්නේ කොයි පැත්තටද? නැගෙනහිර අනු දිසාවට. දකුණු දිසාවට හැරිලා පිඹිනවා. එතකොට ශබ්ද යන්නේ කොයි පැත්තටද? දකුණු දිසාවට. එතු ශක්තිමත් මිනිස්සෙක් කිසි වෙහෙසක් නැතුව මේ හක්ගෙඩියකින් පිඹගෙන යනවා වගේ මේ කිනා මොකද කරන්නේ? මෛත්‍රී සිත ඇති කරගෙන ඒ ඒ දිසාවන් වලට මෛත්‍රී සිත පතුරු වෙනවා. ඒ ඒ දිසාවන් වලට මෛත්‍රී සිත පතුරු වෙනවා. මෛත්‍රී සිත පතුරෝලා පතුරෝලා පතුරෝ පතුරෝ පතුරෝ ඉන්නකොට මෙයාගේ හිතේ මෙත් සිත පැතිරවීම හේතුවෙන් මෙයාගේ හිතේ සංසිඳෙනවා. මෙත් සිත පැතිරවීම හේතුවෙන් මෙයාගේ සිතට ප්‍රීතිය ඇති වෙනවා. මෙත් සිත පැතිරීම හේතුවෙන් මෙයාගේ හිතේ චිත්ත සමාධිය ඇති වෙනවා. මෙත් සිත පැතිරීමේ විපාක වශයෙන් මරණින් මතු බ්‍රහ්ම ලෝකේ උපදිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දන්න පාරවල් මේ. කොයිතරම් මේ ජීවිතය අවබෝධ කරපු අවබෝධයෙන්ම ධර්ම දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක්ද? ඊරවසේ කියන තරුණේ එහෙම නැත්තම් කරුණාසිත වුණත් පුළුවන්. අනුකම්පාව. අනේ මේ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා. අනුකම්පාව. අනුකම්පාව තියෙනවා. අනුකම්පාව වතුරවන්න කියනවා දිසාවල් 10ටම. එතකොට මේ කරුණා සමාධියේ දිනු කරගෙන යනකොට ඒ කරුණාව හේතුවෙන් එයා යනවා මරණින් මතු බඹලෝ උපදිනවා. එහෙම නැත්තම් ඕනනම් වඩන්න පුළුවන් කියන මුදිතා. මුදිතා කිවි සතුට. අනිත් අය දියුණු වෙනවට තියෙන සන්තෝෂය. තව කෙනෙකුට හරියනවට තියෙන සන්තෝෂය. අනේ මේ සියලු දෙනා කායික සුවෙන් සුවපත් වෙත්වා, මානසික සුවෙන් සුවපත් වෙත්වා. ලැබුවා වූ යම් ගුණයක් ඇද්ද ඒ ගුණේ දියුණු වේවා. මේ පිරිස තුළ යම් සතුටක් ඇද්ද ඒ සතුට වර්ධනය වේවා. මේ පිරිස තුළ තියෙනා වූ යම් කිසි භවභෝග සම්පත්යක්ද ඒ භවභෝග සම්පත් වැඩි වේවා. මේ පිරිස තුළ යම් ධන දහන්නේද ධන දහන්නේ දියුණු වේවා. ඥාන බල වීරිය වැඩි වේවා. මේ මොකද්ද මේ හිතන්නේ? මුදිතා සතුට. මුදිතාවට විරුද්ධ එක මොකද්ද? සුවකල නොහැකි රෝගය. ඔව් ඒක සුවකල හැකි. නමුත් බොහෝ දෙනෙකුට සුව කරගන්න බෑ. ඒ මොකද්ද? ඊර්ෂ්‍යාව. මුදිතාව නැත්තම් තියෙන අනුන්ගේ දියුණුව බලලා සතුට වෙන්න බෑ. ඒක බලලා ආ ඔයගොල්ලෝ ඔහම හිටියට මෙහෙමයි හිටියේ කලින්. දැන් ඔහම හිටියට කාලෙන් හිටිය මෙහෙමයි මෙහෙම මෙහෙම හිටිය අපේ වත්තේ පොල් කැඩුවා. දැන් ওই යනවා කියන වාහනේ. මේ මොකද්ද මේ කියන්නේ? ඊර්ෂ්‍යාව මුදිතාව නෙවෙයි. මුදිතාව වඩනවා කියන්නේ අර කාට මේ සාමයේ කොච්චර හොඳද සුවපත් වෙනවද? සපෝට් මේ දිසා වශයෙන් වෙනෙහි කරනවා. අනේ මේ උතුරු දිසාවේ ඉන්න සත් මිනිසයන් උතුරු දිසාවේ සත්‍යයන් සුවසේ ඉන්නන කොච්චර හොඳද? මේ ලස්සන දෙවල් දොරවල් හදාගෙන යාන වාහන ඇතුව මේ ධනෙන් ඥාණයෙන් ගුණෙන් නුවණින් රූපයෙන් බලවත් වෙලා ඉන්නන කොච්චර හොඳද? සතුට වෙනවා. බඹලුව යනවා. ඊළඟට උපේක්ඛා කිවි මධ්‍යස්ත බව. මධ්‍යස්ත වඩන මේ සියලු සත්වයන් හොඳක් කරනවා නම් ඒ සියලු සත්වයෝ ඒ හොඳ දායාද කරගන්නවා. මේ සියලු සත්වයන් නරකක් කරනවා නම් නරක මේ සියලු සත්වයෝ අනේ මේ සත්වයන් කර්මයේ දායාද කොට ඉන්නේ. ඒ නිසා මේ සත්වයන්ට මේ නුවණ වැඩිලා මේ මධ්‍යම ගුණධර්ම වැඩිලා හොඳ කරන්න සිත් පහළ වේවා. මේ හිතන්නේ උපේක්ෂාව මධ්‍යස්ත බව. බඹලු උපදිනවා. දැන් බලන්න අපි මේ ජීවත් වෙන කාලය තුල අපි ඒ වගේ අපේ හිතෙන් වැඩ අරගෙන තියෙනවා නම් අපි ඒ වගේ අපේ නුවණින් වැඩ අරගෙන තියෙනවා නම් අපි අපේ සී බුද්ධියෙන් වැඩ අරගෙන තියෙනවා නම් අපිට මේ ජීවිතේ සරු කරගන්න සාරවත් කරගන්න වාසනාවන්ත කරගන්න බැරිද? ඕන තරම් පුළුවන්. නමුත් අපි ගත්තොත් එම බොහෝ දෙනෙක් මරණාසන්න වෙද්දී ඉන්නේ සන්තෝෂින්ද බයයි ගයි ගයිද ඉන්නේ? බයයි ගයි ගයි ඉන්නේ. කොහේ යාද කියලා දන්නේ නැහැ. අන්තිමට ගිහිල්ලා මරණින් මත් යන්නේ කොහේද? කොහේ හරි යනවා ඒ පෙරේත ලෝකික කොහේ හරි ගිහිල්ලා ඊරසි පෙරේත ගොට්ටි පිහිට තමයි. නමුත් බලන්න කොයි තරම් ජීවිතයේ පිළිබඳ මේ අපිට මේ අවස්ථාවල් අපේ ජීවිතයට අහිමි වෙන්නේ නැද්ද? ඇයි මේ අපිට මේ කල්පනා කරන්න පුළුවන් හැකියාව ඉන්නේ මේ ප්‍රයෝජන ඔක්කොම ගන්න තියෙන්නේ? මෙන්න ඊට පස්සේ සුබ බුදුරජාණන්සිට බැන්න මතකද වෙලා ආගමියා? දොස් කිව්වා. ඇස් ඇරුණා. ඇරිලා කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වහලා තිබිච්ච එකක් ඇරිලා පෙන්නවා වගේ, මුණින් අතට හරවලා තිබිච්ච එකක් කෙලින් කරලා පෙන්නවා වගේ, මම්මුලා විලා පාර වැරදිච්ච කෙනෙකු හරි පාරට එක්කගෙන ආවා වගේ, කරවලේ හිටපු එක්කෙනෙකුට පහන් දැල්වලා සියලු දේ පේන්න සැලැස්සුවා වගේ. භාග්‍යවතුන් වහන්සේ, මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දැක්කද? සරණ යනවා. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සරණ යනවා. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනි, මම දිවි තිබෙන තුරාවට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට උපාසක කෙනෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා කිව්වා. ඉතින් මෙයා හරි සතුටෙන් පිටත් වෙලා යනවා. යනකොට ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා සවැත් නුවර මේ නගරය අස්සකරත්තෙන් ඇවිදිනවා. එයාට තිබුණ ලස්සන අස්සකරත්ත. අස්සෝය සුදුයි, කරස්සේ සුදුයි. කරත්ත සම්පූර්ණ සුදු පාටින් සරසලා, අස්සෝය සරසලා, රෝද වලට සුදු පාට ගාලා, අස්සයන්ගේ සුදු පාට සරසීලා ඇඳලා මෙයාත් සුදු සූට් එකක් ඇඳගෙන. ජානුසෝනි යනකොට මෙයා එනවා ඉස්සරහට. කවුද එන්නේ? සුබ. ජානුසෝනි අහනවා, මේ සුබ තරුණය, සුබ එයාගේ යා බමුණු පවුලක කෙනෙක්. එයාගේ බමුණු පරම්පරා නමින් කතා කරනවා. භාරද්වාජ, මේ කොහිඳලද මේ මහදවල් එන්නේ? කියනවා, පින්වත, මම එන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා. එතකොට මෙයා අහනවා භාරද්වාජ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන ඔයා මොකද්ද හිතන්නේ? උන්වහන්සේ බොහොම ප්‍රඥාවන්තයෙක් කියලා ප්‍රසිද්ධයි. හැබැයිද ඒක? මෙයා කියනවා, අනේ පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන, මහා ප්‍රඥාව ගැන මං වගේ කෙනෙක් මොකක් කියන්නේද? උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙනුත් ප්‍රඥාවන්තයෙක්. උන්වහන්සේ වැනි කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට නම් ඒ ප්‍රඥාව හඳුනගන්න බෑ. ඒ තරම් ප්‍රභාස්වරයි කිව්වා. ඒකට මෙයා කියනවා, භාරද්වාජ, ඔබ මහා පුදුම ප්‍රශංසාවක් නෙමෙයි කරන්නේ. කියන පින්වත මම කවුද ප්‍රශංසා කරන්නේ? උන්වහන්සේ ප්‍රශංසා ලැබිය යුත්තන් ගිනුත් අග්‍රයි. ඒ නිසා දෙවියන් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ කෙනා කවුද කියලා ඔබට දකින්න ඕන නම් ඔබ උන්වහන්සේව දකින්න. මේ කවුද මේ කියන්නේ? බලන්න මේ සුභගේ පැහැදීම මේ පොඩි දේශනාවේ. බලන්න මිනිසියෙකුගේ ප්‍රඥාව නුවණ මෙවන කියන්නේ මෙව්වට. දැන් බලන්න සැකේට නෙමෙයි යන්නේ පැහැදීමට යන්නේ. දැන් මෙතන තමයි අපි තින්න ඕනේ. දැන් බොහෝ දිනකට වෙලා තියෙන අර නුවණින් මෙහෙවන සිටීමේ කලාව දන්නේ නැති නිසා බොහෝ දෙනෙක් අර ප්‍රශ්නවලම දුක් විඳමින් ඉන්නවා. හිත පහදින්නේ නැහැ. හිත පහදීම ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ බ්‍රාහ්මණේ පින්වත මේ අපිට බමුණු උගන්වලා තිබුණා කුසල් කරන්න කරුණු පහක්. ඒ පහ තමයි සත්‍ය, තපස, බ්‍රහ්මචාරී බව, වේද පාඨ අධ්‍යයනය, ත්‍යාගය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේකට මූලිකම වෙන කාරණේ මට අද කියලා දුන්නා. මේ පහට ප්‍රධාන වෙන්නේ සිත. ඒ සිත නිකන් සිතක් නෙමෙයි කිව්වා. ඒ සිත මෛත්‍රී සිත. එතකොට ඒකේ නාම මොකද කළේ? මේ මිනිස්සු හරිය නියතමානී මිනිස්සු අප්පා. මේ බලන්න. අර මේ ජානුසෝනි දැන් කරත්තේ ඉඳිද්දි අරත් එක කතා කර කර හිටියේ. ජානුසෝනි කරත්තෙන් බැස්ස බිමට. බිමට බැහැලා වැඳගත්තා. ඒ ජේතවනාරාමේ පැත්තට වැඳගත්තා. වැඳගෙන කියනවා පසේනදී කුසල් රජුරවන්ට මහා ලාභයක්. පසේනදී කුසල් රජුරවන්ගේ මේ රාජධානියේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒක මහා ලාභයක් කියලා. බලන්න මේ මිනිස්යන්ගේ පැහැදීම. කොච්චර බුද්ධිමත් විදියට මිනිස්සු කල්පනා කරනවද? මෙන්න මේ කල්පනාව තමයි අපටත් උවමනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුබ තරුණයත් එක්ක කරපු මේ දහම් කතාව තුල හරි ලස්සන දේවල් මේ කතා කළා. ගුණධර්ම ගැන, දියුණු කිරීම ගැන, පැවිද්ද වේවා, ගිහි වේවා, සම්‍යක් ප්‍රතිපත්තියයි බුදුරජාණන් වහන්සේ විසින් අගය කරන්නේ. එහෙම නැතු මිත්‍යා ප්‍රතිපත්තිය නෙමෙයි. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ගිහි වේවා පැවිද්ද වේවා කරන වැඩේ හරියට කළොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. කරන වැඩේ කඩා කප්පල්ුනොත් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කියන සත්‍ය, තපස, බඹසර, ධර්ම අධ්‍යයනය, ත්‍යාග මේකේ ප්‍රධානම දේ තමයි මෛත්‍රී චිත්තය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට බඹල උපදින්න ඕන නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ දස දිශාවට වඩන්න කිව්වා. මෛත්‍රියෙන් නම් මෛත්‍රියෙන්, කරුණාවෙන් නම් කරුණාවෙන්, මුදිතාවෙන් නම් මුදිතාවෙන්, එහෙම නැත්නම් උපේක්ෂාවෙන් මේ කැමති විදිහකට වඩන්න කිව්වා. යා උපදිනක බඹලෝ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ විශිෂ්ට වූ ප්‍රඥාව උන්වහන්සේ දේශනා කළානේ, මහණෙනි මා මේ ධර්මයේ දේශනා කරන්නේ අභිඤ්ඤයාම් භික්ඛවේ ධම්මං දේසිසාමි නෝ අනභිඤ්ඤාය. මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට වූ ඥාණයකින් අවබෝධ කරගෙනයි. එහෙනම් මේ කාගේවත් කයි කතන්දර කියනවා නෙවෙයි, මේ ඇඟ බේර ගන්න කියනවා නෙවෙයි, ගෞරවය සම්මානය බලා ගන්න කියනවා නෙවෙයි, මම තමයි කෙරුම කියලා පෙන්වන්න කියනවත් නෙවෙයි, අනිත් අය හෙලා දකින්න කියනවත් නෙවෙයි. විශිෂ්ට ඥාණයෙන් අවබෝධය ඇති කරගෙන ධර්මයේ දේශනා කරන්නේ, අනවබෝධයෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සනිදානම් භික්ඛවේ ධම්මං දේසිසාමි නෝ අනිදානං. මාණෙනි මා මේ ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතව, කරුණු රහිතව නොවේ. සප්පාටිහාරියං භික්ඛවේ ධම්මං දේසිසාමි නෝ අප්පාටිහාරියං. මාණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය රහිතව නොවේ, ප්‍රාතිහාර්ය සහිතවයි. දැන් පින්වත්නි මේ ධර්මයේ අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව යාන්තම් අපිට තේරෙන්නේ නැද්ද? යාන්තම් වැටහෙන්නේ නැද්ද? කරවලේ හිටිය මිනිසෙකුට පුංචි එලියක් එනවා වගේ යාන්තම් අපිට පේන්නේ නැද්ද? යාන්තම් තේරෙනවා. පිපාසෙන් හිටිය මිනිසෙකුට සිසිල් වතුරක් ලැබුණා වගේ අපේ හිත සංසිඳෙන්නේ නැද්ද?